ತೆಳಿವಾಗಿ ಉಬೇಕಾಗಿ ಅಪ್ಪಿದೆ ನಿನ್ನ ಅಪ್ಪಿದೆ ನಿನ್ನ ಇಕ ಕಾಲಿಕ ಲಂದಿ ಉನ್ನ ವಿಕಸಿತ ಊಮಾ ಈ ಕಾಲಿ ತನ್ನ ಉಬಗನ ಮೋತಕ್ ಮದೀವಿಯ ಇವ ಸನ್ನಟ ಮಗೆ ಸಿತ ಇಡನ ಕೀವಿಯ ಸಿತನ್ನ ಉಬಗನ ಮೋತಕ್ ಮದೀವಿಯ ಇವ ಸನ್ನಟ ಮಗೆ ಸಿತ ಇಡನ ಕೀವಿಯ ತನಿ ಲೀಲಾಯಿನ කතා කරන්නට දවසක් නැතිවිය සිවනලි වාගේ ඔබේ මගේ අපි දෙන්නා අපි දෙන්නා එක කාලෙක ලංවි වුණා විකසිත වූමා ඒ කාලේ සිතනාදේ නුදියවලියදේ ගිරුණු අතීතය මිහිරෙන්නැහැදී අද සිතනාදේ නුබියවලියදේ ගිරුණු අතීතය මිහිරෙන්නැහැදී තනිවිලා උපහායිදගෙන කතා කරන්නට දවසක් නැතිවිය සිවනලි වාගේ ඔබේ මගේ අපි දෙන්නා අපි දෙන්නා එක කාලෙක ලන්වි වුණා විකසිත වූමා ඒ කාලේ ඒ කාලේ සිතේ